එනම වල ප්‍රශ්න තියෙනවද? අම්මා පුතාට ආදරේද? කොච්චරක් ආදරේද? ජීවිතේට වඩා ආදරේ මන් දන්නේ. හැබැයි අබමල් රේණුවකවත් ආදරේ නැහැ කියලා මං කිව්ව පිළිගන්නවද? ඇත්ත ඒක තමයි. අම්මා කෙනෙක් දරුවෙකුට ජීවිතේට වඩා ආදරේ නම් ඒ අම්මා දන්නවනේ මම මේ විවාහ වෙලා මේ විඳපු දුක, අම්බ කරලා ජීවත් කරවන්න විඳින දුක, මේ ආර්ථිකයත් එක්ක තමන් කරන යුද්ධය, ඒ හැමදේම දන්නවනේ. ඇයි එහෙනම් දරුවට රාත් වෙන්න අවසර අවශ්‍ය පරිසරය ඇදුවේ නැත්තේ? මම විඳපු දුක මගේ දරුවට නොලැබෙන්න ඇයි අම්මා මේ පරිසරය ඇදුවේ නැත්තේ? මගේ පුතේ මේ ලෝක හැමදේම දුකයි අපට තේරුණා, අපට රාගෙ තිබුණේ අපි ආවුණා. මගේ පුතා රාත් වෙන්න, පිරිනිවන් පාන්න, මේ සසරෙන් එතර වෙන්න, ඒකට මාර්ගය ඇදුවේ නැහනේ. ඒ කියන්නේ අම්මා දුන්නේ අපට නැවත දුක් විඳින ජීවිතයක් නේ. එහෙනම් කොහොමද අපි ආදරය කියලා ඒක ඔප්පු කරන්නේ? සැබෑ ආදරයක් තියෙනවා නම් කවදාවත් අපි දුක් විඳිනවට කැමති නැහැ. අපේ දුක නිවන කිසිම දෙයක් අපට දුන්නේ නැහැ නේ. අධ්‍යාපනය දුන්නේ රස්සාව කරන්න, වත්කම් දුන්නේ ජීවත් වෙන්න. එතකොට තවත්මක් නේ හදලා දීලා තියෙන්නේ. අපේ සංසාර විමුක්තියට, අපේ නිරෝධ සමාපත්තියට කිසිම දෙයක් දුන්නේ නැත්නම් ඒ අම්මා අපට ආදරය කියලා අපි තීරණය කළේ කොහොමද? ඒගොල්ලෝ ආත්මార్థකාමී. ඒක කවුරුත් දකින්නේ නැහැ. ඒ පැත්ත කාටවත් පේන්නේ නැහැ. තමන්ගේ දරුවට ආදරේ නම් ඒ සැබෑමව ඒ දරුවට දෙන්නේ සසරින් විමුක්තිය, නිරෝධ සමාපත්තිය දෙන්නේ. ඇයි මම මගේ දරුවට ආදරේ, එයා සසරේ දුක් විඳිනවට කැමති නැහැ. මට ඒ ලැබිච්ච කිසිම ප්‍රශ්නයක් මගේ දරුවට ලැබෙනවට මම කැමති නැහැ. විමුක්තිය දෙන්න එයාට. ඒක දුන්නේ නැත්නම් ඒ අම්මා ඒ දරුවට ආදරේ නැහැ. අත් අවුරුදු වෙනකොට එයාට රාත් වෙන්නේ අවශ්‍ය පරිසරය හදනවා නම්, අධ්‍යාපනය දෙන්න නැතෝ වත්කම් දෙන්න නැතෝ එයාට නිරෝධ සමාපත්තියට මාර්ගේ පාදනවා නම්, ඒකට අවශ්‍ය පරිසරය හදලා දෙනවා නම් ශ්‍රේෂ්ඨ අම්මා කෙනෙක්. ඒ අම්මා දිහා බලලා කියන්න පුළුවන් බුදුවරේ කියලා. ඒ අම්මා ඒ දරුවට ආදරේ කියලා අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ආදරයක් නෙමෙයි. ඉස්කෝලේ යන්න කියලා හැමදාම කියනවා නේද? ටියුෂන් යන්න කියලා හැමදාම කියනවා. වතුර දාලා නැකිටවල යවන එළවනෝනේ. කොයි අම්මද දෙපොයි දවසට සිල් ගන්න කියලා උදේ පාන්දර නැකිටවල කනට එකක් ගාලා එළවලා තින්නේ? කියන්නකෝ. එදාට ටියුෂන් ගියේ නැති අය කියලා ආන්නේ. එදාට ටියුෂන් ගියේ නැති අය කියලා ආන්නේ. ඒ අම්මා දන්නවා මාර්ගෙට ගියොත් එයා නිවන් දකින්නවා. මගේ පුතා නිවන් දකින්නවා. එයා සසරේ ඉන්න ඕනේ, මට වඩා දුක් විඳින්න ඕනේ. ඒ නිසා යටේ පරිසරය තමයි දන්නේ. ආර්ථික විද්‍යාව උගන්වනවා, වෛද්‍ය විද්‍යාව උගන්වනවා, දේශපාලන විද්‍යාව උගන්වනවා, සමාජ විද්‍යාව උගන්වනවා. ගැල විද්‍යාව කිසිම අම්ම කෙනෙක් උගන්වන්නේ නැහැ. ඇයි? ඒක කියන්නේ මගේ පුතා මගෙන් ගැලවෙනවා කියලා එයා බයයි. ඒ නිසා ගැල විද්‍යාව කවදාවත් උගන්වන්නේ නැහැ. ඒක උගන්වන්නේ බුදුහාමුදුරුවෝ. නන්ද කුමාරයාට ඉදා කියන්නේ කිසිම අම්ම කෙනෙක් ගැල විද්‍යාව උගන්වන්නේ නැහැ. ගැලවිලා යනවට කැමති නැහැ. ඇත්ත ඕක. අධ්‍යාපනයක් හදලා තියෙන්නේ මිනිසුන්ගේ ආර්ථික වත්කම් හදන්න. අධ්‍යාපනයකටනේ ලොකු පඩියකට යන්නනේ හදලා තියෙන්නේ. මිනිසු ආර්ථිකෙන් වැඩි වුණොත් රට දියුණු වෙනවා. රට දියුණු වුණොත් මොකද්ද දියුණු වෙන්නේ? ගොඩනැගිලි වැඩි වෙනවා. තාක්ෂණය වැඩි වෙනවා. ගොඩනැගිලි වැඩි වෙලා තාක්ෂණය වැඩි වෙනොත් රටට මොකද්ද වෙන්නේ? ලෝක විනාශ වෙනවා. එතකොට මේ අධ්‍යාපන ක්‍රමය හදලා තින්නේ මේ පෘථිවි විනාශ කරන්නනේ. මරන්නේ මේ සරල දේ තේරිලා නැන්නේ කාටවත්. අධ්‍යාපනේ නැති කාලේ භ්‍රමණ වේගය අඩුයිනේ. මිනිස්සු මීට වඩා සන්තෝෂයෙන් හිටියානේ. හැමෝටම කන්න බොන්න ඕන තරම් තිබුණානේ. මේ ප්‍රශ්න එකක්වත් තිබුණේ නැහැනේ. අද මෙච්චර දිනුන වෙලා මෙච්චර අධ්‍යාපනයක් ඇවිල්ලා මේ හැම දෙයක්ම අපි දිනුන කරාමත්තනම ගොඩ නැගලි අදලා ඒත් අපි ආර්ථිකයෙන් වැටිලා ඉන්නේ. කිසිම දිනුවක් නැහැ නේ. අද පෘථිවිය ගොඩක් විනාශ වෙලා නේ. ආයුෂත් අඩු වෙලා නේ අපි. මේ හැම එකක්ම අදලා තින්නේ පැවැත්මට. බුදුදහම කියන්නේ පැවැත්ම නෙමෙයි. එහෙනම් අපි පැවැත්ම තුල ඉන්නවයි කියලා කියන්නේ අපි බෞද්ධකමක් නෙමෙයි ඒ කරන්නේ. අබෞද්ධකම. පැවැත්ම කියන්නේ බුදුදහම නෙමෙයි. මේ ඔක්කොම පැවැත්මට තියෙන්නේ. ඒක පොඩි ප්‍රශ්නයක්ද? පාතක මාත්‍යට පොඩි ප්‍රශ්නේ මේ මුළු සංගයම අකරණ වෙලා ඉන්නේ මේ ප්‍රශ්නේ. ඒක ඒ තරම් ලොකු ප්‍රශ්නයක්. දැන් මේක බුදුහාමුදුරන්ට ඉදිරිපත් කරන්න ඕන උත්තරයක් ගන්න. කියන්න මට කනගාටු ඒ වගේ දුර්වල අම්මා කෙනෙකුට පුතෙක් වෙච්ච එක ගැන. අම්මා එච්චර දුර්වලයි. අම්මාගේ සල්ලි හොරකම් කළා නම් අකුසලය. අම්මා නම් සල්ලි ගත්තේ, අම්මා නම් ගණන් කෙරුවේ, අම්මා නම් දුන්නේ බඩු ගෙන්න. කන බොනකොට ජීවත් වෙනකොට සල්ලි ඉවර වෙනවා. ඒක සල්ලි වල ස්වභාවය. සල්ලි තියෙනවා මොන වශයෙන්ද තියෙන්නේ? අම්මා සල්ලි අඩු වුණා කියලා කියනවා. ඒ සල්ලිමයි ආල් බවට පත් වෙලා තියෙන්නේ, පොල් බවට පත් වෙලා තියෙන්නේ. අද දවල් කාපු කෑම බවට පත් උනේ, ඇඳගෙන ඉන්න හැඳුම බවට පත් උනේ ඒ සල්ලිමයි. එහෙනම් සල්ලි සල්ලි වශයෙන් නෑ, වෙන නාම රූප වලින් තියෙනවා. දැන් රුපියල් 1000ක් දීලා ආල් කිලෝ 10යි කුල් පොල් ගෙඩි පාකුයි ගෙනාවා නම් ඒ රුපියල්ද අපි ළඟ තියෙනවා. කොලේ වශයෙන් නෑ. ආල් පොල් වශයෙන් තියෙනවා. ඒක දකින්න ප්‍රඥාව නෑ. මගේ ළඟත් දැන් 2000ක් තියෙනවා. ඇයි මේ පොරොන්නේ තිවුර? රුපියල් 1800ක්. බස් එකෙන් ගිහිල්ලා ආවම රුපියල් 100ක් 200ක් වෙනවා. ඒක රුපියල් 2000ක් තියෙනවා. හැබැයි සල්ලි වශයෙන් නෑ. ජාත රූප වශයෙන් නෑ. සිවුරක් වශයෙන් තියෙනවා. වත්කමක් තියෙනවා. ඒක වත්කමක්. ඒවා වෙන වෙන නාම රූප වලට වෙනස් වෙනවා. වෙනස් වෙලා වත්කම් තියෙනවා. අපෙන් ගිහිල්ලා නේ. රුපියල් 100ක් අතේ තිබුණා බත්යක් අරන් කෑවා. දැන් රුපියල් 100 නැති වුණා කියන්න බෑ. තියෙනවා. බත් එකක් වශයෙන් ආමාශය තියෙනවා. බඩවැල් වල තියෙනවා. බත් එක තියෙනවා. රුපියල් 100 තියෙනවා. කොහෙවත් ගිහිල්ලා නේ. දැන් මේ විදිහට සල්ලි ඉවර වෙනවා දුකයි කියලා අම්මා කල්පනා කරන අඬනවා නම් රයිට්ස් එකක් දුන්නම අනේ රයිට්ස් එක අපරාධි කියලා වැසිකිලි කරන්න නැතු වෙනවද? අමු වැසිකිලි කර රයිට්ස් එක යනවනේ රුපියල් 200ක්. එහෙනම් වැසිකිලි ගිහිල්ලා බෑ කියලා එහෙම ඉන්නවද? එහෙම ඉන්න වෙනවනේ මේ මේ මානසිකත්වයේ තියන්න. ඇඳුමක් ගන්නවා අනේ මේ මේක පරණ වෙනව නැන්ද? අඳින්න නැතුව ඉන්නවා. ගෙදරින් එළියට එන්න විදියක් නැහැ. ඇයි? ඇඳුමක් අඳින්න ඕනේ එළියට එන්න මේ පරණ වෙන නිසා අඳින්න නැහැ. ලයිට් වල ඇතුලේ ඉන්නවා. එහෙම ඉන්නත් වෙනවනේ. ඇයි අර කිවර වෙනවනේ? මේ ලෝකේ කිසිම දයක් ගෙනියන්න බෑ. ඉන්නකම් කාල බීලා අපේ ආහාර පාන අපේ ජීවිතේ තීරණය වෙලා තින්නේ අපේ වත්කම් වලට අධ්‍යාපන රස්සාවට නෙමෙයි අපේ කර්මයට සාපේක්ෂව. කෙනෙකුට අධ්‍යාපනයක් ලැබෙන්නේ රස්සාවක් ලැබෙන්නේ පඩියක් ලැබෙන්නේ ගෙවල් දොරවල් හම්බෙන්නේ එයා කන්නේ බොන්නේ ජීවත් වෙන්නේ ඔක්කොම තීරණය වෙලා තියෙන ඉපදෙනකොටම එයා බත් කිලෝ කීයක් කනවද වතුර කොච්චර ලීටර් බොනවද කොච්චර හැඳුම් හම්බෙනවද කොච්චර වත්කම් හම්බ අන්තිම රුපියලටම තීරණය වෙලා තින්නේ. ඊට වඩා රුපියල වැඩිපුර හම්බ කරන්නත් බෑ අඩුවෙන් හම්බ කරන්නත් බෑ ඒක ලැබෙනවාමයි. ඔක්කොම තීරණය වෙලා තියෙන කලින් සංසාරයේ කර්මයට සාපේක්ෂව. මෙතන කර්ම කරනකොට ඒවා ditta dhamma vedani ena මේ භවයේ පරිසම් දෙනවා. මෙතන පරිසම් දෙනවා. එහෙම නැත්නම් ඒක ඊළඟ භවයට කල්යනවා. එහෙනම් අද අපට ගොඩාක් දේවල් පරිසම් දීලා තියෙන කලින් ඒවා. ඒවා තීරණය වෙලා තියෙන. ඒවා අපි වෙනුවෙන් නැතුව අනිත්‍යගේ ආපත වෙනුවෙන් ආයෝජනය කරන්න පුළුවන් ඒකල හරි ශ්‍රේෂ්ඨයි. ද ලෝකයේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ තමන් වෙනුවෙන් ජීවත් වෙන්න. සතෙක් යනවා බෙල්ල. අම්මට මං එහෙම කිව්වයි කියලා පීඩනයටපත් වෙන්න එපා. මේ වගේ අම්ම කෙනෙකුට මං පුතෙක් වෙලා ඉපදිලා මේ අම්මගෙන් කිරිබිව්වණේ කියලා කම්පණේ වෙන්න. ඒ කම්පණයට කවදද රාත්බෝධිය හම්බෙනවා. තවත් අම්ම කෙනෙක් ළඟ නොහිපදෙන පිණිස වැඩ කරන්න හිතෙනවා. මේ වගේ මව්වරුන්ට ඉමිකම් කියනට වඩා හොඳ නැද්ද මං සතරින් එතර වුණාද කියලා වීරිය වැඩෙනවා. දැන් මේ தත්ත්වය මත හිටියොත් මෙම එක වචනයකට මෙච්චර අම්මට ඉතරිදුනායි කියලා කම්පා වෙනවනම් මාන වෙන්න බෑනේ. දාලා යන්න බෑනේ. ඒක ඊට වඩා අම්මට රිදෙනවනේ. අම්මගේ ඉතරිදෙව්වනේ. අම්මා කෑම කන්න නැතුව ඉන්නවනේ. අම්මා කල්පනා කරනවනේ. අනේ මේ දුක දුන්නේ මමනේ කියලා ජීවිත කාලේ මාර්ගේ වඩන්න නැතුව මෙතන ඉඳලා අම්මගෙන දුක් වෙනවා. අම්මා හිතන ඉඳලා පුතාගෙන දුක් වෙනවා. දෙන්නම මැරිලා තිරිසන් ලෝකේ ඉපදෙනවා. බැඳීම් වැඩි නිසා, ගැටීම් වැඩි නිසා, ලෝභ දේශමෝ නිරෝධ කරපු නැති නිසා කොහොමද පැවිදි කරන්නේ? කොහොමද බුදුන් සරණ යන්නේ? බුදුන් සරණ යන කෙනාට ලෝකේ අම්මේ තාත්තෙක් ඉන්න බෑ. එයාට බුදුහාමුදුර විතරයි. නෑ කම් නෑ එයාට. අම්මේ තාත්තෙක් ඉන්නවනම් එයා පැවිදි වෙලා නෑ. අම්මේ තාත්තෙක් නැත්තම් බුදුහාමුදුර විතර නෑ ඉන්නේ එයා පැවිද්දේ. ඒ මානසිකත්වයට හදන්න එපා මේක. හැමදාම මාත්‍යා හිතනවනේ මගේ අම්මා මගේ අම්මා කියලා. මගේ අම්මා මගේ අම්මට මේම කරන්න ඕනේ මේම කරන්න. එතන පොඩි දෝෂයක් දකින්නවා. මම දැකපදේ මං පුංචි කාලේ මම ඉපදිච්ච නිසා එයා අම්මා උනේ. නැත්නම් එයා අම්මා වෙච්ච නිසා මම ඉපදුන්නේ නැහැ. එයා කෙල්ලෙක් නේ. කසාද බඳකපු කාලේ කෙල්ලෙක්. එයා අම්මා කෙනෙකු නෑ. මම ඉපදිච්ච නිසා අම්මා මාතෘ කින ගෞරවය අට ලැබුණා. එහෙම නැතුව එයා අම්මා කෙනෙකු වුණ නිසා මම ඉපදුනා නෙමෙයි. එහෙනම් මගේ උප්පත්තියෙන් එයාට සමාජයේ ගෞරවයක් අම්බෙලා තියෙනවා. අම්මා කෙනෙක් කියලා. මිනිස්සු පිළිගන්නවා. එයාට ගරු කරනවා. සමාජයේ එයාට ඕනම හොඳ දෙයකට යන්න පුළුවන්. නැතන් දරුවෝ නැති කට්ටිය ඉස්සරහට ගන්න. එනං ඒ ගෞරවය ලැබෙන්නේ මම ඉපදිච්ච නිසා. එයාට අම්මා කෙනෙක් කියලා මිනිස්සු සලකන්නේ මම ඉපදිච්ච නිසා. එනං මම ඉපදීමෙන් එයා අම්මා වුණා මිසක් එයා අම්මා වෙච්ච නිසා මං ඉපදුන්නේ නැහැ. මං අනිත් පැත්තට පටිසෝත ගාමිය දැක්කේ. අම්මා තාත්තට උපස්ථාන කරන්න එපා කියලා අපි කියන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කිසිම අම්මා කෙනෙක් මේ දරුවම මට ඉපදෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරලා නෙමේ ජීවත් වෙලා තියෙන්නේ. එයාට රාගිවස ගන්න බැරුව රාගෙ පිනවල තිනවා. කර්මයට අපි ඉපදුනා. පස්සේ මගේ පුතා කියලා ලෝකයක් ඇදුවා. ඒ ලෝකෙට අපි හවුණා. කවුද දරුවෙක් ඉපදෙන්න ඕනේ කියලා එහෙම කතාද මනින්නේ? එහෙම කසාද බඳින කෙනෙක් නෑ. ඇයි ඔය කසාද බඳින්න? දරුවෙක් ඕනේ නේ අපට අනාගතය අපි බලා ගන්න අපේ પરම්පරාවට. ඒ නිසා කසාද බඳිනවා. එහෙම කියන්නේ නෑ. අම්මා තාත්තාත් එක තරහා වෙලා මුළු ජීවිතේ උනාත් කැප කරගෙන පෙම්වතියට පෙම්වතියට ආදරය කරගෙන පැනලා ගිහිල්ලා හොරෙන් බැඳලා හොරෙන් අනාචාරය ඇසිලා ඇයි ඒගොල්ලෝ රාගේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන? ඒකේ ප්‍රතිඵලයක් අපි ඒක අපි දකින්නේ. අපි දකිනවා මේගොල්ලෝ පොඩි කාලේ ඉඳලා අපිව ප්‍රාර්ථනා කරලා අපි වෙනුවෙන් ජීවත් වෙලා අපි වෙනුවෙන් මේගොල්ලෝ තරුණකමට වැටිලා කසාද බැඳලා අපිවම පතාගෙන ඉඳලා අපිව මේ ලෝකෙට බී කළා කියලා අපි හිතන්නේ. අපිට එහෙම එකක්වත් නැහැ ඔළුවේ ගොල්ලන්ගේ. එහෙම අදහසක් නැහැ. රාගී වසන්න බෑ. පැවිදි වෙන්න තිබුණනේ ඇයට. නිවන් දකින්න තිබුණනේ. ඇයි එහෙම කළේ නැත්තේ? රාගී වසන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ ඒ වැරදි වැඩවල වල යෙදුණා. කසාද බැඳලා නීතියානුකූලව යෙදුණා. ඒකේ ප්‍රතිඵලයක් අතුරු ප්‍රතිඵලයක් වශයෙන් මම පාළ වෙලා ඉන්නවා. දැන් මට කියලා තියෙනවා මේ අම්මා තාත්තට සලකන්න ඕනේ මේ මේකක් කියන් කරන්න ඕනේ කියලා. ඒගොල්ලන්ගේ අතුරු ප්‍රතිඵලයක් වෙන මම ස්ථිර ප්‍රතිඵලයක් වෙලා. ඒගොල්ල වෙනුවෙන් මුළු ජීවිත කාලෙම කැප වෙනවා. අම්බ කරලා ගන්න ආදායම ගන්න දක්ෂ අම්මට ඇඳුම් ටික ඉල්ලා ගන්න දක්ෂ අම්මට ජීවිත කාලෙම දරුවගෙන් කෑම කන අම්මට ආලා බලන්න අම්මේ මගේ දුක නිවන්න මට උදව් කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ අම්මා තාත්තේ යුතුයකම් කරන්නේ නැහනේ. මොකද්ද යුතුයකම? මම වැටිච්ච වලේ මම විඳින දුක මගේ සසරේ මගේ දරුවා නොරැදෙන්න ඕනේ. එයා හිතර වෙන්න ඕනේ. එහෙනම් rahat වෙන්න උදව් කරන්න එපායි. කොයි අම්මවත් කැමති නැහැ rahat වෙනවට පුතේ. අම්මේ මං එනවා මේ සසර ඔක්කොම බොරුනේ. අම්මා කාලා බිලා ඉන්න මං rahat වෙන්න මං සසරෙන් එතර වෙන්න අම්මා රෑ වැටුනේ. මං දවල් වැටෙන්න ඕනේ නැහනේ අම්මේ මට අපේනවනේ. එනිසා මං වලෙන් බේරිලා කොමර එතර වෙන්නද කියලා ආලා බලන්න. කෑ ගාලා අඬනවා. මගේ පුතා මාව දාලා. එතකොට මොකද මේ අම්මා කියන්නේ? නැවත ඉපදියම් පුතේ. නැවත දුක් විඳියම් පුතේ. දවල් වල දොරවල් හදාගෙන ඒ විදිහට මේ විඩාවටපත් වෙන්න පුතේ. එතකොට අම්මා තාත්තා කෙනෙක් දරුවෙකුට දෙන්නේ හයාපතක් නේ. රාත්‍රිලා පිරිනිවන් පාන දරුවට අම්මා අවසර දෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ අම්මා අසත්පුරුෂ අම්මා කෙනෙක් නේ. එයා සසරෙන් එතර වෙන්නෙත් නැහැ. තමන්ගේ දරුවට එතර වෙන්න දෙන්නෙත් නැහැ. මාරයානේ මේ අම්මා වතෙන් ඇවිල්ලා ඉන්නේ. එයාට gedara budun කියලා කියන්නේ කොහොමද? බුදුවරේ කවදාවත් කිසිම කෙනෙක් සසරේ පවත්වන්නේ නැහැ. එතර කරවන කො මේ අම්මා ළඟ ඒ ගුණේ නැහනේ. බුදුන්නේ කොහොමද යා? අනේ පුතේ මට තමයි සසරෙන් එතර වෙන්න බැන ඒ කාලේ රාගේ වැඩි මනෝ ඇති මේ බඳින්නමයි හිටියේ. ඒව පිනවන්නමයි හිටියේ. අනේ පුතේ පුතාට තේරෙන අනේ මගේ පුතා සතරෙන් එතර වෙන මම බඩගින්නේ මැරුණා කමන්නේ කෑවත් මැරෙනවා නොකෑවත් මැරෙනවා කොහොමත් මැරෙනවා නිරෝගිමත් හිටියත් මැරෙනවා අවුරුදු 5000 ඉන්න බෑනේ ලෙඩ වුණත් මැරෙනවා පුතාගෙන් සතරෙන් එතර වෙන්න හැබැයි එන්න එපා මම බලන්න මං කොහොමත් මැරෙනවා පුතේ පුතා rahat වෙන්න පුතා යන්න ශ්‍රේෂ්ඨ අම්මා කෙනෙක් බිම පෙරලි පෙරලි වැන්දක් පවුනේ ඒ අම්මට අම්ම කෙනෙක් දරුවෙක් නිවන් දකින්නට සසරෙන් එතරම් කැමති නැත්නම් ඒ අම්මගේ මව්ගුණ නැහනේ. ඒ අම්ම කැමති නැ තමගේ දරුවා සසරේ දුක් විඳිනවට. එනයි අම්මා පිළිගන්නවනේ අපි. හතුරෙක් නේ. මේ සරල සමීකරණේ තේරුන්නේ නැද්ද? කෑම කන්න එතකොට තවත් තේරෙනවා මේක. වෙලාවට කෑම කන්න ඕනේ.